නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි අපිට අපි යම් මේ ලෝකේ යම්තාක් රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා මේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කළා. ඒ මාර්ගයේ වැඩුවා. ඒ වගේම මේ ලෝකේ යම්තාක් අනාගාමී උත්තමිය පහළ වුණාද? සකදාගාමී උත්තමිය පහළ වුණාද? සෝතාපන්න උත්තමිය පහළ වුණාද? ඒ මාර්ගඵලලාභින් ලෝකෙට බිහි වුණේ මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමත් එක්ක. බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමත් එක්ක. ඉතින් මේ බෝධිපාක්ෂික ධර්ම බුදුරජාණන් වහන්සේ වෙන් කළා දේශනා නොකරන්ද බුදුරජාණන් වහන්සේගේ දහං අවවාදයට අනුව ධර්ම ශ්‍රවණය කරනකොට අපි කියමු මාර්ගඵල අවබෝධ වුණා කියලා. ඒ ධර්ම ශ්‍රවණය කරලා ඒ මාර්ගඵල අවබෝධ වීම කියන එක අපි කියමුකෝ සුළු මොහොතෙන් සිද්ධ වුණා කියලා. ඒ මොහොත ඇතුළත මේ ගුණධර්මියෝ වහා වැඩි ගියා. වහා වැඩි ගියා. දැන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට මේ ගුණධර්ම පරිපූර්ණත්වයට පත් කරගන්න සති දෙකක් ගත වුණා. මොගලම් මහරහතන් වහන්සේට සතියක් ගියා. මහකශ්‍යප මහරහතන් වහන්සේට සතියක් ගියා. මේ විදිහට සමහර දැන් අපි කියමු භද්‍ර රහතන් වහන්සේ උදේවරුේ පැවිදුණා. අවස්ථාරුවේ වෙනකොට මේ බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩිලා. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට මේ ගුණධර්ම පුරුදු කිරීම සිද්ධ වෙනවා. නමුත් තමන්ට මේ ගුණධර්ම 37 වෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වැඩි යනවා තමා තුළ. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි මේ 37 වෙන් කර කර කර පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ගුණධර්ම 37 වෙන් කර කර පෙන්වුවාට පස්සේ තමා තුළ තියෙනා වූ ඒ ගුණධර්ම 37 මාර්ගයේ වඩපු කෙනාට දකින්න පුළුවන්. මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. නමුත් ඒ උග්ගටිතාඤ්ඤෝ විපචිතාඤ්ඤෝ ආදි වශයෙන් මේ ධර්මයේ වහා අවබෝධ කරපු අයගේ ස්වභාවය මං කියුවේ. නෙය්‍ය පුජ්ජලයා කියලා ඉන්නවා. ඒ නෙය්‍ය පුජ්ජලයා මේ බෝධිපාක්ෂික ධර්මය 37 මේ ගොඩාක් පුරුදු කරනවා. මුළු ජීවිත කාලයම පුරුදු කරනවා. පුරුදු කළා තමයි මාර්ගඵල අවබෝධයට යන්නේ. එතකොට ඒ පදපරම කියලා කෙනෙක් ඉන්නවා. ඒ පදපරම කෙනාට මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ නැහැ. නමුත් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව දැනුම හොඳට ගබඩා කරගෙන ඉන්නවා. ප්‍රතිපදාව පුහුණුවෙන්ට උත්සාහ කරනවා. ධර්ම අවබෝධයක් සිද්ධ නොවුනත් ඔහු දහම් පදේම පරම කොටගෙන වාසය කරනවා. ඉතින් යම් දවසක ඊළඟ අවස්ථාව ධර්මය අවබෝධ කරන් දෙන්නේ ඒ පද පරම කෙනාට. ඒ නිසා දහම් පදේ හෝ හොඳට අර්ථ අල්ලාගෙන නොනින් විමසන මට්ටමට පත් වෙන්න ඕන. එතකොට පින්වතුනි මේ උතුම් බුද්ධ දැන් අපි බුද්ධ ශාසනයේ නිවන් මාර්ගය පිළිබඳව කරුණ කුසල් දහම් 37ක් වැඩෙන හැටි මේ බුද්ධ ශාසනයේ මාණික්ක 37 තමයි කතා කරමින් හිටියේ. ඒ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ඒ වගේම සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ කුමක්ද කියලා යංගාට අපි ඊට කලින් වැඩසටහනේ එකින් එක සාකච්ඡා කළා. ඒතර මම අදත් මේ පින්වතුන්ට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිීමේ තියෙන වටිනාකම සහ ඒ මාර්ගයේ වැඩින හැටි තමයි කියලා දෙන්න කල්පනා කළේ. ඔබට මතකද බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි මේ සූර්යා උදා වෙන්න කලින් අරුණැල්ල වැටෙනකොට ඒක තමයි සූර්යා උදා වීමේ නිමිත්ත බවට පත් වෙන්නේ. ආන් ඒ වගේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ පුරුදු වීමේ ප්‍රගුණ කිරීමේ පෙර නිමිත්ත තමයි කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය. කෙනෙකුට හොඳට කල්යාණ මිත්‍ර ආශ්‍රයේ සැරසෙනවා නම් ආන්‍යා දැනගන්න ඕන මට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ට මාවත සැලසුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බ්‍රහ්ම යානේ, ධර්ම යානේ, අනුත්තර සංගාම විජය, ශේෂ්ඨ මාරේ යුද්ධයේ දිනන දේ බවට බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා මුළුමනින්ම බඹසර ජීවිතය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බැහැර වීම තමයි අබ්‍රහ්මචර්යාව කියන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කෙනෙක් ප්‍රගුණ කරනවාද ඒ කෙනාට තමයි ශේක කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළ අවසන් වූ කෙනාට තමයි අශේක කියලා කියන්නේ. ඒක ශේක අශේක බව බෙදෙන හැටි. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා දේශනා කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් ඉක්මනවාද ඒ කෙනාට තමයි සත්පුරුෂයා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වෙන් වෙච්ච, කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිනේ. එතකොට මේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙන් වෙන් වුණ කෙනා, කියන්නේ මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා ජීව, මිත්‍යා සති, මිත්‍යා සමාධි. අන්නේ ඒ වගේ කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනාට කිව්ව අසත්පුරුෂ කියලා. එතකොට සත්පුරුෂ අසත්පුරුෂ ભેදේ මේ මාර්ගය අනුවම ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා සාමාන්‍ය කියන්නේ මහානකම කියන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගයට. බුදුරජාණන් වහන්සේ වදාලා මහානකමේ ප්‍රතිඵලය කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵලවලට කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා කියනවා නම් ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලා පංචකාමී ප්‍රහාණය කරන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්ද මේ දිගුන් දීර්ඝ සංසාරයේ තේරුම් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ පුරුදු කරන්ද රාගය දුරු කරන්ද, ද්වේෂය දුරු කරන්ද, මෝහය දුරු කරන්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ පුරුදු කරන්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට කොච්චර බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එක බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් වර්ණනා කරපු හැටි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨි කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥාණයට. චතුරාරි සත්‍ය පිළිබඳව තියෙන දැක්ම. සාමාන්‍ය සමාජයේ නිවැරදි දැක්ම කියන තමයි සම්මියක් දැක්ම කියන පාවිච්චි වෙන්නේ. එතකොට එහි අර්ථය චතුරාරි සත්‍ය අවබෝධය. චතුරාරි සත්‍ය දැක්ම දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඊළඟට සම්මා සංකප්ප කියන්නේ අව්‍යාපාද සංකල්ප, ඊළඟට අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප. ඊළඟට සම්මා වාචා කියන්නේ මුසාවාදයෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනෙන් වැළකීම, හිස් වචනෙන් වැළකීම. සම්මා කම්මන්ත කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීව කියන්නේ මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ජීවත් වෙන පැවැත්ම, දැහැමින් සෙමින් ජීවත් වෙන එක. මිත්‍යා ජීවයෙන් තොරවීම. සම්මා වායාම කියලා කියන්නේ අකුසල් දුරු කිරීම, කුසල් උපදවීම, නෝපං අකුසල් නෝපදවීම පිණිස කරන වීරිය, උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය, නෝපං කුසල් උපදවීම පිණිස කරන වීරිය, උපං කුසල් වඩා වර්ධනය කිරීම පිණිස, පවත්වා ගැනීමට මුලා නොවීම පිණිස, විපුල බවට පත් කර ගැනීම පිණිස, ඡන්දේ කැමැත්ත ඇති කර ගැනීම, උත්සාහ කිරීම, වීර්යය ආරම්භ කිරීම, සිත දැඩි කොට ගැනීම. මේ තමයි සම්මා වායාම. සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සීය පිහිටන එක. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊළඟට සම්මා සමාධි කියලා කියන්නේ අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන කරුණු හතෙන් සිත එකඟ වෙන එක. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට ඔන්න මාර්ගංග ගැන ওই විදිහට අපි ඉගෙන ගත්තා. එතකොට ආර්ය ශ්‍රාංගික මාර්ගේ පුරුදු කරන්නම ඕන. මාර්ගය කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් ලැබෙන දේ තමයි ඵලය. සෝවාන් වීම පිණිස ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කරනකොට ඒක සෝවාන් මාර්ගය. සෝතාපන්න වීම තමයි ඒහි ඵලය. සෝතාපන්න වෙච්ච කෙනා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුරුදු කිරීම තමයි සකදාගාමි මාර්ගය. සකදාගාමි වීම තමයි ඒහි ඵලය. සකදාගාම වෙච්ච කෙනා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුරුදු කිරීම තමයි අනාගාමි මාර්ගය. එහි එහෙන් ඇතිවන ඵලය තමයි අනාගාමි ඵලය. අනාගාමි වෙච්ච කෙනා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුරුදු කිරීම තමයි මේ අරහත් මාර්ගය. එතකොට සියලු කෙලෙස් නැසීම තමයි අරහත්වේ. මේ විදිහට තමයි මාර්ගඵල අවබෝධී සිද්ධ වෙන්නේ. එතකොට මාර්ගඵල කියන එක මාර්ගයත් ඵලයත් කියන එක වෙන් වෙන්නේම මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කිරීම හා සම්බන්ධව. ඒ වගේම හරි ලස්සන කාරණාවක් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආර්ය ශ්‍රැංග මාර්ගය හට ගැනීමට යන්නේ ආර්ය ශ්‍රැංග මාර්ගය තමා තුළ මේ ඉපදෙන්න පටන් ගන්නවානේ. එහෙම තමා තුළ හට ගැනීමට මුල් වන සලකුණ නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත තරම් වෙන එකම එකක් දකින්නේ නැහැ කිව්වා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා සීල සම්පත්තිය. සීල සම්පත්තිය. ආර්ය ශ්‍රැංග මාර්ගය සීල සම්පන්න භික්ෂුව ආර්ය මාර්ගයේ වඩන්නේ, පුරුදු කරන්නේ, දියුණු කරන්නේ කියන කරුණ කැමැති වීසු දෙයක් කියලා. එහෙනම් ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කරන්ට සිල්වත් බව ඕන. ගිහි කෙනෙකුට තුලනම් තමාගේ පංචශීලයේ හරියට තේින්න ඕන. සාමණේර භික්ෂුවන් නම් දසශීලයේ ආරක්ෂා වෙන්න ඕන. උපසම්පදා භික්ෂුවන් නම් උපසම්පදා ශීලයේ ආරක්ෂා කරන්න ඕන. එතකොට සිල්වත් වීම තමයි ආර්ය ශ්‍රැංග මාර්ගයේ තමා තුල වැඩෙනවා කියන තේන පෙර නිමිත්ත. මූලික සලකුණ. ඊට පස්සේ තව ලස්සන කාරණාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව එකම එක කාරණාවක් මම දකිනවා ඒ තරම් වෙනත් දෙයක් නැහැ කියනවා ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැදෙන්න තමා තුළ. ඒ තමයි කියනවා ඡන්දය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ පුරුදු කරන්න තමා තුළ තියෙන කැමැත්ත. ඒ කැමැත්ත තියෙන භික්ෂුවට ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැඩෙනවා පුරුදු වෙනවා කියන එක කැමති වෙන්න ඕන කියනවා. එහෙනම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මය අහලා හිත පාදවගෙන මමත් මේ බෝධිපාක්ෂික ධර්මය වඩන්න ඕන කියලා කැමැත්තක් ඇති කර ගැනීම ඒකම තමයි මේ බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න තියෙන පළවෙනි පියවර. කැමැත්ත ඇති කිරීම, ඇති කර ගැනීම. ඒ නිසා මේ ධර්ම කාරණාවක් ඉගෙන ගන්න උනත් කැමැත්ත ඕන. මම මේ කරුණු කොහොම හරි ඉගෙන ගන්න ඕන කියලා ඒ කැමැත්ත ඇති කර ගැනීම තමයි යාට ධර්මයේ හොඳට ධර්මයේ මතක තියෙන්නේ. ඒ වගේම ධර්ම දැනුම එන්නේ කැමැත්ත ඇති වෙන්න ඕන. කැමැත්ත නැතුව බෑ. බණක් අහන්න උනත් මම මේ බෝධිපාක්ෂික ධර්ම ගැන උගන්වන දහම් වැඩසටහන කොහොම හරි මම මේ ටික අහනවා කියලා කැමැත් ඇති වුණ කෙනා අද 30 වෙනි වැඩසටහන අද දක්වා එක දිගට ඇහුවා. කොච්චර වාසනාවක්ද. සමහර අය අහන්න බැරි වුණත් සමහර ඉන්ටර්නෙට් එකකින් YouTube එකකින් හරි ආපහු අරගෙන ඒ අහන්න බැරි විච දේශනාව අහනවා. ඒකට මෝ එයාව පුරවපවන්නේ කැමැත්ත. කැමැත්ත බලවත් වුණොත් එහෙම මම මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩන්න ඕන කියන එක ඒකම තමයි කෝ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩන්න තියෙන පළවෙනි පියවර. මූලික සලකුණ, මඟ සලකුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා තවත් තියෙනවා කාරණාවක්. ඒ කාරණාව තිබ්බත් ඇති කිව්වා. ඒ තමයි සිත පිහිටුවා ගැනීම. මං ආර්ය අෂ්ටාංග මාර්ගය වදන්න ඕන කියලා බලවත්ව හිතට ගන්නවා. ඒකම තමයි එතනින් මෙයාව මෙහෙවන ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්න. ඊට පස්සේ දැන් බලන්න එහෙනම් කැමැත්ත ඇති වෙන්නත් සිත පිහිටුව ගන්නත් එහෙනම් මම මේක කරන්න ඕන කියලා ඉගෙන ගන්න ඕන නැද්ද එහෙනම් මේවා? ඒකයි මම නිතර නිතර කිව්ව අමාරුයි කියලා අත්හරින්න එපා. අමාරුයි තේරෙන්නේ නැහැ කියලා අත්හැරියොත් හැමදාම අත්හරින්න වෙයි. ඒ නිසා මේවා නිතර නිතර ඇහුවොත් අපිට මතක හිටියි. ඒතර නිතර නිතර ඇහුවොත් නිවන් මාර්ගයේ මෙන්න මේකයි කියලා ඔබව මුලා කරන්න බෑ තවත් කෙනෙකුට. ඔබව මේ නිවන් මාර්ගයට කැඳවන විශේෂ මේ අනුග්‍රහයක් මේ දහම් වැඩසටහන් වලින් කෙරෙන. මේක පරම ගම්බීර නිවනට උපකාරක ධර්ම. චිත්ත පහදවා ගත්තත් බොහෝ පින් රැස් වෙනවා. අනේ මෙහෙම නිවන් මාවතක් තියෙනවා නේ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා නිවැරදි දෘෂ්ටිය දිට්ඨිය තනං හරියට නිවන් මාර්ගයේ මේකයි, නිවන් මාර්ගයෙන් බැහැර මාර්ගයේ මේකයි, මෙන්න සත්පුරුෂයා, මෙන්න ශ්‍රී සද්ධර්මයේ, මෙන්න මාර්ගය, මේ විදිහයි මාර්ගයේ ගමන් කරන්න තියෙන්නේ කියලා දෘෂ්ටිය පිරිසුදු වීම. එහෙම නැත්නම් එයාගේ පැහැදිලි දෘෂ්ටිය ඒකම කිව්වා නිවන් මාර්ගේ පුරුදු කරන්න පළවෙනිම නිමිත්ත සලකුණ. ඒ දෘෂ්ටිය එයාට හොඳට තියෙනවා නම් ඒ වගේ වෙන කරුණක් දකින්නේ නැහැ කිව්වා. එහෙනම් ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන හොඳට ඉගෙනගෙන තමගේ දෘෂ්ටි ඍජු කරගන්න ඕන. නිවන් මාර්ගය පිළිබඳව දැක්ම ඇති කරගන්න ඕන. දැන් තේරෙනවා නේද? දැන් අපි නිවන් ලැබේවා, නිවන් ලැබේවා කියවල පින්වතුනි දැන් මේ ටික කරගන්න ඕන. අපි හිතන්නේ අපි අටපිරිකරයක් පූජා කළා, මොකක් හරි එහෙම පූජා කළා සාදු කියලා ඉන්නකොට එකපාරම මේ අපිට අර බණ අහද්දී එකපාරම සුදුසු ගාලා අවබෝධ වෙයි වගේ. බණ අහලා සුදුසු ගාලා අවබෝධ වුණා බුදුරජාණන් වහන්සේ කාලේ. හැබැයි අවබෝධ වුණේ සංසාරේ බොහෝසේ මේ බෝධිප්‍රාප්තික ධර්ම පුරුදු කරන්න මහන්සි වෙච්ච අයට. මුන්දේට බලන්න මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ ධර්මයේ අවබෝධ වීම ගැන දේශනා කරනවා. මිලිඳු රජුරු අහනවා ඔබ වහන්සේලා පැවිදි වෙලා දුත ගුණ රැක රැක හරියට මහන්සි වෙනවා. නමුත් මේ ගිහි මිනිස්සු බණක් අහද්දී මේ දන්සභා මණ්ඩපයේ මාර්ගඵල අවබෝධ කරනවා. ඉතින් මේ මිනිස්සු පහසුවෙන් ධර්මයේ අවබෝධ කරන ඔබ වහන්සේලා විතරක් ඇයි මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ නැතුව කිසිම කෙනෙකුට මාර්ගඵල ලබන්න නොහැකි බවත් ඒ ගිහි මිනිස්සු ඒ විදිහට ධර්මය අවබෝධ කරන්නේ සංසාරේ බොහෝ ඔවුන් ඒ ಗುಣධර්ම පුරුදු කරලා තියෙනවා. ඒ ಗುಣධර්ම වලින් මෝරලා තියෙනවා. ඒකයි ඉන්ද්‍රිය මෝරලා ඉපදෙන්නේ. එතකොට ඒකේ නා හංගන්නේ වෙලා ඉපදිලා ඉන්නේ. නමුත් ඉන්ද්‍රම් මෝරලා. සංසාරියන් කර්ම දෝෂිකින් දුගියෙක් වෙලා. සංසාරේ කර්ම දෝෂිකින් පිස්සියක් වෙලා. සංසාරේ කර්ම දෝෂිකින් මිනී මරුවෙක් වෙලා. සංසාරේ කර්ම දෝෂයෙන් සැඩල් කුලී ඉපදිලා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගිහිල්ලා ධර්මයේ දේශනා කරනට බෝධිපාක්ෂික ධර්මිනු වැඩිගෙන යනවා. බෝධිපාක්ෂික ධර්මිනු වැඩිගෙන යනවා. ඇයි ඉච්ඡර ඒ සංසාරේ පුරුදු කරපු බව. ඒ නිසා නිවන් අවබෝධ කරන්න ඕන, සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා පැතුවට කමන්නේ මිනිසුන්ගේ ලාමක පැතුම් ඉදිරියේ නිවන් පතන එක ශ්‍රේෂ්ඨයි. නමුත් අපිටත් ඒකෙන් අපිට ප්‍රායෝගික ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්න ඕන. ඒ නිසා මූලික ප්‍රතිපදාව විදිහට මේ නිවන් මාර්ගය ඉගෙන ගන්න එක හරි කරගත්ත එක වටිනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වදාලා මේ යෝනිසෝ මානසිකාරේ තමා තුළ තියෙනවා. ආර්ය ශ්‍රැංග මාර්ගය ගමන් කරන්ට ඒකම පෙර නිමිත්ත කිව්වා. හොඳට නුවණින් ධර්මානුකූලව නුවණින් කල්පනා කරන්න පුළුවන්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්‍රමාදය. අප්‍රමාදී තරම් දෙයක් නැහැ කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය වදන්. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ අපා දෙපා සිව්පා බහුපා රූපී අරූපී සියලු සත්වයන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රයි නේද කිව්වා. ඒ වගේ නිවන් අවබෝධ කරන්න තියෙන සියලු ගුණ ධර්ම ඉදිරියේ අප්‍රමාදය කියන එක අග්‍රහය කිව්වා. අප්‍රමාදී තියෙන කෙනාම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ගෙදරක වහලේ පරාල ගහලා කැණි මණ්ඩලට එකතු වෙනවා. ඒතර කැණි මණ්ඩලම සියල්ල අතර අග්‍රයි. ඒ වගේ අප්‍රමාදයේ මග්‍රයි වෙනවා කිව්වා මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මොල් අතර කළු අගිල් මොල් තමයි සුවඳ අග්‍ර. ඒ වගේ අප්‍රමාදයේ මග්‍රයි. ඒ වගේම අරටු අතර සත් හඳුන් අරටුව මග්‍රයි. සමල් අතර දෑසමම් මල මග්‍රයි. ඒ වගේ රජවරු අතර ශක්තිති රජුරුව මග්‍රයි. තරු අතර සඳ මග්‍රයි. ඒ වගේම සරත් කාලයේ අහසේ තියෙන හිරු මණ්ඩල සියල්ලටම අග්‍රයි. වස්ත්‍ර අතර කසී වස්ත්‍රය අග්‍රයි. ආහනේ වගේ නිර්වාණය පිණිස තියෙන මූලික මඟ සලකුණු අතර අප්‍රමාදී මග්‍රයි. අප්‍රමාදී තියෙන කෙනා සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කරනවා කියලා වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වතුනි අපි නිතර කතා කරපු කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සීලී පටිච්චාය. සීලී පිහිටව මේ සත්‍විස් බෝධිපාංශික ධර්ම සියල්ලම වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයත් ඇතුළු මේ සියලුම ගුණ ධර්ම 37ම වැඩෙන්නට සීලය ඕන. සීලී පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං ච භාවය. සිත ප්‍රඥාවත් වඩන්නේ සීලී පටිච්චාය. සීලේ පිහිටපු නොනැති කෙනා. එතකොට බුදුරජාණන් එහෙනම් ඒ නිසා දැන් බලන්න සමාජයේ ඔය අදහසක් තියෙනවා සිල් ඕනේ නැහැ. මේක හොඳට මොළෙන් කල්පනා කරපුම හරි. මේක මොළෙන් කරන්න තියෙන වැඩක් සිල් ඕනේ නැහැ. මොකටද මේ සිල් රකින්නේ කියලා. ඒක සම්පූර්ණයෙන් බුද්ධ ශාසනයට විරුද්ධ අදහසක්. බුදුරජාණන් වහන්සේ වදාළා කයේ කාය බලෙන් කරන කටයුතු ඇවිදින ඉඳින හිටින වැඩ කටයුතු කරන ඒවා ඔක්කොම ටික පොළොවේ පිහිටලා නේද කරන්නේ කියලා හෙව. ආන් ඒ වාගේ මේ සියලු බෝධිපාංශික ධර්මිය වඩන්න තියෙන්නේ සීලේ පිහිටලා. ඒ නිසා ඔබ පංචශීල රකින්නවා නම් මේ පංචශීලයේ සුළු දෙයක් කියලා හිතන්න එපා. මේ පංචශීලය තමයි ඔබට නිවන් මාර්ගය පුරුදු කරන්න භූමිය හදලා දෙන්නේ. පැවිදි කෙනෙන් නම් පැවිදි කෙනාගේ සීලය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකේ යන්තා වෘක්ෂයෝ පොළොවේ නේද වැඩෙන්නේ කිව්වා. ගස්කොළන් පොළොවේනේ හැදෙන්නේ. ඒ වගේ සීලේ නැමැති පොළොවේ තමයි කිව්වා ගුණ ධර්ම මේ බෝධිපාක්ෂික ධර්මයෝ වැඩෙන්නේ. බෝධිපාක්ෂික ධර්මයෝ එහෙනම් සතර සතිපට්ඨානේ වඩන්ද සතර ඊර්දිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඊළඟට පංච බල පංච ඉන්ද්‍රිය පංච බල සත්ත්ව බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සියල්ලම වඩන්ත සීලේ නැමැති පොළොව උන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් සීලය මිනිසු දැන් මෙහිමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හිතනකොට තමයි ඇයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා විදර්ශනාවයි ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ. මේ මොකද මේ සීල් රකින්නේ කියන එකක් එන්නේ සාමාන්‍ය පටුසිතකින් බලනකොට. බුදුරජාණන් වහන්සේ ඒකටත් උත්තරයක් වදාලා. පින්වත් මහණෙනි හිමාලයේ උල්පත්වල පුංචි නදීවල නාගයෝ උපදිනවා. හිමාලයේ කඳුමුදුනේ නාගයෝ උපදිනවා ගංගාවල. මේ හිමාලයේ පුංචි නදීවල උල්පත්වල පොකුණවල ඒ නාගයෝ ඉපදිලා හිමාලයෙන් ගලා බහින ගංගාවලට එකතු වෙනවා. ඒ අතරේ නාගයෝ කාලා බීලා වැඩිනවා. නාගයෝ වැඩින්න වැඩින්න ගංගාවත් එක්කම පහළට පහළට එනවා. ඇවිල්ලා සමහරලට යුදුන් ගණන් දිග බවට නාගයෝපත් වෙනවා. ඒ ඔක්කොම නාගයෝ මහමුහුදට එකතු වෙනවා. මහමුහුදේ යුදුන් ගණන් ඒ නාගයන් දිහා යන්න පුළුවන් මෙහෙ යන්න පුළුවන්. නමුත් නාගයෝ ඉපදුනේ කොහෙද? හිමාලයේ පුංචි නදීවල. නමුත් කෙලිසෙල්ලම් කළේ කොහෙද? සාගරේ. වැඩිගෙන ගියේ කොහෙද? අර පුංචි නදියේ ඉඳලා. ආන් මේ වගේ තමයි කෝවා. පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුපාදය ආදී ගැඹීර ධර්ම විදර්ශනා කරමින් දහම් කෙලියක් කරන්න තියෙනවා මේකේ. අර යුද්ධයක් කරන්න තියෙනවා මේකේ. හැබැයි ඒ කෙනාට ලොකු ශක්තියක් ඕන එක කරන්න. ආන්නේ ශක්තිය දක්වා ඔහු පෝෂණය කරන්නේ සීලේ නැමැති උල්පති උපදින්න ඕන කියලා. සීලේ නැමැති උල්පති ඉපදිලා වැඩිලා වැඩිලා තමයි හිමීට හිමීට ගංගාවෙන් ගංගාවට එහෙම මුහුදට යන්නේ. එහෙනම් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මේ මහා කර්තව්‍ය අමා මහ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව පුරුදු කරන්න ඉස්සෙල්ලාම අපි සීලය පිරිසිදු කරගන්න වෙනවා. දැන් ඉතින් ආශාවෙන් බණ අහපු උදවිය තමන් ප්‍රාණඝාතයෙන් වැළකීම කරගන්න බැරි වුනම් නම් මෙච්චර කාලයක් අදම අදිස්ථාන කරගන්න මම සතුන් මැරීමෙන් වළකිනවා කියලා. සොරකම් කිරීමෙන් වළකිනවා කියලා. වැරදි කාම සේවනයෙන් වළකිනවා කියලා. බොරු කීමෙන් වළකිනවා කියලා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකිනවා කියලා අදිස්ථාන කරගන්න. සමහර අය ගොඩක් බීලා බේබද්දන් වගේ නෙවෙයි බේබද්දන්ව පාරේ වැටෙනතක් බීලා එහෙම හිටපු මිනිස්සු බණ අහලා බොන් නැති මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. අපිට අප්‍රමාණව පින් දීලා පුණ්‍යානුමෝදනා කරන කෙලිගුණ දන්න මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හැදුනේ බණපදයකින්. ඒ මිනිස්සු කොහොමරි මම මේ සුරාව නතර කරනවා කියලා හිතුවා. කැමැත්ත තමයි ඉස්සල්ලාම එන්න ඕන. ඊට වීරිය කරලා පුරුෂ වීරිය අරගෙන සුරාවෙන් වැළකුණා. හරියට එහෙම මිනිස්සු මොන ගේලා තියෙනවා. බැරි වැඩක් නෙවෙයි. බැරි නම් මේ මිනිස්සු කොහොමද කළේ? දැන් එක මහත්ෙක් මට මොන ගෙහුණා එංගලන්තේ. එතුමා බණ අහලා හිත පහදවාගෙන ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ නමුත් එතුමාට සුරාවට ගෙනාපු බෝතල් රාක්ක පිටින් තියෙනවා. දැන් එතුමාට බණ මතක් වුණා. මම මේකෙන් කොහොම හරි වළකින්න ඕන කියලා කුඩු කළා බෝතල් ටික. ඒ වැළකුණාමයි අද දක්වා දැන් අවුරුදු ගාණක් සුරාව බොන්නේ නැහැ. තමන්ගේ ගෙදර පොඩි බාර් එකක් තියාගෙන බොන්න තරම් පෙළඹිලා හිටියා. තමන්ගේ හිතවතුන්ට පෙව්වා. සමාජලට තමන්ගේ බිරිඳට පවා පෙව්වා. ඒ ඔක්කොම අතර කළා ධර්මයේ ඉතිරි. ඔක්කොම නතර කළා. තව ඕස්ට්‍රේලියාවේ ඉඳලා මහත්තයෙක් හම් වෙලා කතා කළා. ඒ මහත්තයත් ගොඩාක් බොන්න පුරුදු වෙලා. නමුත් ලොකු සාන්නාංශකින් බණපදයක් අහපු දවසේම හිතුවා මම මේක කොහොම හරි නතර කරගන්න ඕන. වීරියෙන් නතර කළා. අප්‍රමාණ කරදරාව නතර කළා. දැන් බොන මිනිස්සු 1000ක් මැද තනියෙන් ඉන්න පුළුවන්. බොන්න හිතක් නැතුව. කොහොමද හිත හදාගත්තේ ඇටි? සීලය හදාගත්තා. පංසල් රකින මිනිස්සෙක් හැදුණානේ. එතකොට අපිට දැන් මේ ගුණධර්ම අහනකොටනේ දැන් මේවා ටික අපිට දැන් අපි එළවලුක් වුණා දකින්න ඕන මේ එළවලු හදාගන්න ෆලෝ හදාගන්න. ඒ වගේ තමයි බෝධිපාක්ෂික ධර්ම ටික කියලා දුන්නේ. බණ අහපු ගමන් හෙට පටන් ගන්න නෙමෙයි. මේක අර අඹ ගෙඩිය පෙන්නවා වගේ. එතකොට අඹ ගෙඩිය ළඟට යන්නේ ඉනිමඟ තමන් හදා ගන්නවා. ඒ වගේ මේක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා බුද්ධ ශාසනයේ කියලා තමයි කිව්වේ. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන ඒ වෘක්ෂය වගා කරගන්න පොළොව හදා ගන්න. පොළොව තමයි ශීලය. එතකොට පංච ශීලය. ඊළඟට පොයේ අටශීල සමාදන් වෙන එක. මාස දවස් 30ට එක දවසයි 800. එදාට රාත්‍රී ආහාරයෙන් වැළකිලා බඹසර සමාදන් වෙලා විකාල භෝජනෙන් වැළකිලා ඊළඟට මේ නැතුන් ගෙයින් වාදන විකාර දර්ශන වලින් වැළකිලා එක දවසක් ගත කරනවා. මාසෙට එක දවසක් බ්‍රහ්මචාරීව ඊළඟට රාත්‍රී ආහාරයෙන් වැළකීලා උපෝසථයේ සමාදන් වෙලා ඉන්නවා. සමාජයට යට නිවාඩු නැත්තම් සමහර වෙලාවට රස්සාව කරනවා උපෝසථයේ සමාදන් වෙලා. 12ට කලින් ආහාරය අරගෙන 12න් පස්සේ බඩගිනි වුණොත් පළතුරු ජූස් එකක් වගේ බීලා ඒ වගේ ආගත කරනවා. විවේකී තියෙන අය සතර පොයිද සිල් ගන්නවා. මේක හිමීට හිමීට පංච ශීලයේ තමයි මුල. ඒ නිසා උපන්දා ඉඳලා බෞද්ධ බෞද්ධ කියන පිරිසක් ඉන්නවා. හැමදාම පින්කම් වලට යන පිරිසක් ඉන්නවා. දැන් ඕනම පින්කමකට එකතු වෙන කටිනියක් ගත්තොත් එහෙම නැත්නම් මොකක් හරි වෙනත් පින්කමක් ගත්තොත් දහස් ගණන් මිනිස් එකතු වෙනවා. නමුත් එකතු වුණාට ඔය අතරින් 500 දකින්නයි කී දෙනයි දෙන්නේ. ඒ නිසා පින්කම් කරනවට වැඩිය මහත්ඵලයි මානසංශයි ශීලේ රකින්න එක. ශීලේ රකින්න එක. නිසා අදිෂ්ඨානය කැටි කරගන්න මට 500 රැක ගන්න දැත්තන් කියලා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් බවට පත් වූ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ මුගලන් මහරහතන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ සුද්ධෝදන මහරහතුමාගේ මොනුබුරු රාහුල මහතෙරුන් වහන්සේගේ සහෝදරයන් බවට පත් වූ පැවිදි තෙරුන් වහන්සේලාද සමා සමාදන් වූ සීලය ආරක්ෂා කර ගැනීම පිණිස සිතට ගන්න එක මේ නිවන් මාර්ගයේක භූමිය සැකසීමයි. භූමිය සැකසීමයි. එතකොට සීලේ ඒ වගේ එකක්. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ සීලේ පිහිටලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ කවුරු හරි කෙනෙක් වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට එයාව පෙරලන්න බෑ කාටවත්. හරියට හොඳ දරණුවක් ආධාරකයක් මත තියපු දියසැලියක් කාටවත් පෙරලන්න බෑ වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙක් පුරුදු කළොත් ඒක මේ වගේ කිව්වා. කලයක් අනිත් පැත්තට හරවන උට වතුර වැක්කිරෙනවා මිසක් බිමින් ආයෙ වතුර එන්නේ නැහැ කලයට. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට පව් ගෙවි ගෙවි යනවා. ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. පව් ගෙවෙනවා, ගෙවිච්ච පව් ආයෙ එන්නේ නැහැ. කෙනෙකු වමාරනවා, වමාරපු දේ ආයෙ එන්නේ නැහැ. එළියටම ගියා. වමනයක් යනකොට බලන්න උගුරට ආවොත් ඒක අපිට ලේසි ඇතුළට දාගන්න එකද එළියටම දාන එකද? එළියටම දාන. එළියටම යනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා හරියට මේ සීලයේ පිළිපදලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කළොත් දූවිලි වෙලාවකට වැස්සක් ආවොත් දූවිලි ටිකට වෙච්ච දෙයක් නැහැ. ඒ වගේ අකුසල් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. හිතේ තියෙන රාගෙට වෙච්ච දෙයක් නැති වෙනවා. හිතේ තියෙන තරහට වෙච්ච දෙයක් නැති වෙනවා. මෝඩකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. බය තැති ගැනීම කුහකකම් ඉරිෂ්‍යාකම් වලට වෙච්ච දෙයක් නැති වෙනවා. හරියට ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩුවොත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහ වැස්සක් එනකොට ඒ මහ වැස්සට මා දරුණු සුළඟක් ආවා. කොච්චර ලොකු වැස්සක් ආවත් දරුණු සුළඟෙන් වැස්ස අතුරු දාන් වෙනවා. ඒ වගේ තමයි කොච්චර කෙලිස් තිබ්බත් ආර්ය ස්ටැංග මාර්ගයේ තිබ්බොත් කෙලිස් අතුරු දාන් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ආර්ය ස්ටැංග මාර්ගයේ කෙනෙක් පුරුදු කරනවා නම් එයා පැවිදි වෙච්ච තෙරුන් වහන්සේ නමක් කියන්නකෝ. එයාව සිවුරු අරවන්න බෑ කිව්ව කාටද? ගංගා නම් ගඟ පහලට ගලනකොට මිනිස් ඔක්කොම එකතු වෙලා උදුළු ඊළඟට ඒ එක එක දේවල් අරගෙන ගංගා නම් ගඟ හරස් කරලා මේක ආපහු හිමාලයට යවන්න ඕන කියලා පැලෑන් කරනවා. මහන්සි වෙනවා. කවදාවත් සාගරයට ගලන ගංගා නම් නදිය හිමාලයට යවන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වදන භික්ෂුවට මේ ලෝකෙ කිසි කෙනෙකුට ඇවිල්ලා ඔහුව ලාමක ගිහි ජීවිතයට ගන්න බෑ කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ ලෝකේ විරේක කරනවා කියලා එකක් කරනවා. බඩ විරේක, ලය විරේක. කරපුන් සමහර අයට විරේක වෙනවා, සමහර අයට විරේක වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා, ඔයාලත් දැකලා තියෙනවානේ. ඒතර විරේක වෙන්නේ සමහර අයට. සමහර අයට පොඩ්ඩයි විරේක වෙන්නේ. සමහර අයට හොඳට විරේක වෙනවා. බුදුරජාන් වහන්සේ වදාළා මංගාවක් තියෙනවා කව විරේක විහිතා. හැබැයි ඒක අදමාන නැහැ. දුන්නොත් විරේක වෙනවා ඔක්කොම සුද්ධ වෙනවා. පින්වත් මහණෙනි මොකද්ද විරේක බෙහෙත? මේ ආර්ය ශ්‍රාංග මාර්ගයයි. සම්මා දිට්ඨිය නැමැති විරේක බෙහෙත ගන්න කිව්වා. මිත්‍යා දෘෂ්ටිය විරේක වෙලා යනවා කිව්වා. ඒක අනිවාර්යෙන් වෙනවාමයි කිව්වා. ඉතුරු වෙන්නේ. සම්පින්වත් මහණෙනි සම්මා සංකල්පයට එන්න කිව්වා. සම්මා සංකල්පේ නැමැති බෙහෙතෙන් මිත්‍යා සංකල්පේ විරේක වෙනවා. සම්මා වාචා නැමැති බෙහෙතෙන් මිත්‍යා වාචා විරේක වෙනවා. සම්මා ආජීව නැමැති බෙහෙතෙන් මිත්‍යා ආජීවයේ විරේක වෙනවා. සම්මා වායාම නැමැති බෙහෙතෙන් මිත්‍යා වායාමයේ විරේක වෙනවා. සම්මා සතිය නැමැති බෙහෙතෙන් මිත්‍යා සතිය විරේක වෙනවා. සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය විරේක වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සසරම විරේක වෙනවා. කෙලෙස් කන්දරාම විරේක වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කොච්චර නානා ප්‍රකාරයෙන් නොඑක් වචනවලින් නිවන් මඟ නම් වදාලාද? මම මෙතෙක් ඔබට කියපු වචන කරුණු සිය ගණන් සූත්‍ර දේශනාවල තියෙන කරුණු ඒ වචන තමයි මම ඔබට දැන් ඔය කියා හිටියේ. එච්චර බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රැංග මාර්ගය වර්ණනා කළා. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක දහං වදසතානේ අපි ගොඩාක් ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන විස්තර කළා තවත්. ඒ වගේම නිරන්තරයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ඔබට මේ මාර්ගයේ ප්‍රතිපදාව අවබෝධ කළ යුතු ධර්මියෝ ඒව ගැන නිතර අහන්න ලැබෙනවා. ඒකත් හිමීට දැනුම තියෙන කෙනා මේක ගොනු කරගන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න එපා. ඔබ මොකුත් නොදන්නා කෙනෙක් විදිහට මැරෙන්න එපා. ඔබ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. පොඩ්ඩක් හරි දැනගෙන මැරෙන්න. එහෙම නැත්නම් පෙරහැරක් පින්කමක් කරපු පමණින් මං බුද්ධ ශාසනය හරි කෙනෙක් කියලා මුලාවකට පත් වෙන්න එපා. ඒව ඔක්කොම මේ මාර්ගයේ ප්‍රතිපදාව පුරුදු කරගන්න උපකාරක පිනක් කරගන්න. උපකාරක පිනක් කරගන්න. දැන් ඒ වගේම පින්වතුනි මේ සත්‍විස් බෝධිපාසික ධර්ම ගැන ඉගෙන ගනිද්දී හරි ලස්සන කාරණාවක් දුටුවා. ඒක හරිම ලස්සන කාරණාවක්. ඒ තමයි සත්‍විස් බෝධිපාසික ධර්ම කියන්නේ සතර සතිපට්ඨානෙ. මේ කියන්නේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. නෝපං කුස නෝපං අකුසල නූපදවන්න, උපං අකුසල ප්‍රහාණය කරන්න, ඒ වගේම නෝපං කුසල උපදවන්න, උපං කුසල දියුණු කරගන්න කරන වීර්ය. සතර ඉරිදීපාද ඡන්ද චිත්ත විරිය විමාංශා. ඊළඟට තව තැනක පංච ඉන්ද්‍රිය. ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා. පංච බල ඒ ශ්‍රද්ධා විරිය සත් සමාධි ප්‍රඥා. සත්ත බොජ්ජංග. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ඒ පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කරුණු 37න් පින්නතුනි වීරියම තියෙනවා. කරුණු 37න් වීරියම නව තැනක තියෙනවා. ඒ කියන්නේ වීරිය වැඩුවොත් එහෙම වීරිය වැඩුවොත් බෝධිපාශික ධර්ම නවයක් වැඩෙනවා. එක වීරියකින් බෝධිපාශික ධර්ම නවයක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශික ධර්මවල සතිය කියන වචනේ ස්ථාන 8ක තියෙනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානේ හිත පිහිටුවොත් බෝධිපාශික ධර්ම 8ක් වැඩෙනවා. ඊළඟට මේ බෝධිපාශක ධර්ම 37 සමාධි කියන වචනේ, සමාධි කියන මේ අංග හතරක්, ස්ථාන හතරක තියෙනවා. සමාධිය වැඩි වුණොත් බෝධිපාශක ධර්ම හතරක් වැඩෙනවා. ප්‍රඥාව කියන එක මේ බෝධිපාශක ධර්මවල ස්ථාන පහක තියෙනවා. ප්‍රඥාව දියුණු කරනකොට බෝධිපාශක ධර්ම පහක් වැඩෙනවා. ඊළඟට ශ්‍රද්ධාව ස්ථාන දෙකක තියෙනවා. දැන් මේ ටික මම කියවගෙන යනකොට දැක්ක එක තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන වචන ටික තියෙන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම පහනේ. මේ පහ වැඩුවොත් බෝධිපාක්ෂික ධර්ම 28ක් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ඡන්ද ඉරිදිපාදයයි, චිත්ත ඉරිදිපාදයයි, පීති සම්බොජ්ජංගයයි, පස්සද්ධි සම්බොජ්ජංගයයි, උපේක්ඛා සම්බොජ්ජංගයයි, සම්මා සංකප්පයයි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණු නවය එකතු වෙනවා. එතකොට 28ට කරුණු නවයක් එකතු වුණාට පස්සේ 37යි. එතකොට මම ඒකත් මේ ගොනු කළා බැලුවා. ඒ තමයි ඡන්දය කියන එක ශ්‍රද්ධාව කියන ගණයට දාන්න පුළුවන්. මේ නිකන් හිතලා. ඊළඟට චිත්ත පීති ප්‍රසද්ධි කියන එක සමාධි කියන වචනේට දාන්න පුළුවන්. උපේක්ඛා සම්මා සංකප්ප කියන වචන ප්‍රඥාව කියන ගණයට දාන්න පුළුවන්. එතකොට එහෙනම් ඒවත් ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා කියන ගණයටම වැටෙනවා. ඉතුරු වෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒවා සීලයටයි තියෙන්නේ. සීලේ පිහිටලා ශ්‍රද්ධා, විරිය, සමාධි, ප්‍රඥා කියන ගුණ ධර්ම පහ වැඩුවොත් බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණ තමයි වීරිය. වැඩිපුරම බෝධිපාශික ධර්ම නව තැනක තියෙනවා වීරිය. බෝධිපාශික ධර්ම 37න් 9ක්ම වීරිය. වීරිය කියන්නේ අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් උපදවන්න ගන්න වීරිය. ඒතකොට හිතට එන කෙලිස් දුරු කරන්න කොච්චර වීරියක් අපි ඒකනේ මම කිව්වේ දහම් පද වලින් ගන්න පුළුවන්. දැන් අපි කියමු සුණාපරත්තේ පුන්න මහරහතන් වහන්සේගේ කතාව ගත්තොත් උන්වහන්සේ කිව්වනේ සුණාපරත්තේට යන්න කලින් මට කවුරු හරි බැන්නොත් මම හිතනවා මට ගැහුවේ නෑ කියලා මං තරහා ගන්න හිත ඉන්නවා කියලා. ඔන්න ඕක හිතන්න කොච්චර වීරියක් ඕනෙද කියන්නකෝ. කවුරු හරි බැන්නොත් ආ මෙයා බැන්නා විතරයිනේ මට ගැහුවේ නෑ නේ කියලා හිතා ගන්න කොච්චර වීරියක් ඕනෙද. මේ පොඩි බණ පදයක් හිතන්න. එනිසා අකුසල් දුරු කරලා කුසල් උපදව ගන්නට වීරිය තියෙන්න ඕන. එනිසා ශ්‍රද්ධා, විරිය. නමුත් අංක වශයෙන් අපි ඔය සත්‍විස් බෝධිපාශක ධර්ම මේවක් කළාට සියලු පරාල කැණිමන්ලට එකතු වෙනවා වගේ මේ සියල්ලම ප්‍රඥාවට එකතු වෙනවා. ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. එනිසා කුසල් අකුසල් තේරුම් ගන්න එක, මාර්ගය අමාර්ගය තේරුම් ගන්න එක ප්‍රඥාවටයි තියෙන්නේ. මේ සියලුම සම්පත්තිය අපිට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන්, කල්‍යාණ මිත්‍රයාගෙන් ඇහෙන ශ්‍රී සද්ධර්මයෙන්. තමා තුළට මේක පමුණුවා ගන්න තියෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ඒ නිසා ඔය කරුණු කාරණා තේරුම් ගන්න. ඔන්න මේ පින්වතුන් අද වෙනකොට සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයෝ 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. 37ම විස්තර වශයෙන් ඉගෙන ගත්තා. එහෙනම් ඒ වගේම අද ඉගෙන ගත්තා. මේ මාර්ගයේ ප්‍රතිපදාව දියුණු කරගන්න අපිට ඕන භූමිය තමයි ඕන. දැන් අපි කියමුකෝ ක්‍රීඩකෙක් වුණත් ක්‍රීඩා කරන්නේ භූමියේ. ඔක්කොම අපි ඇවිදින්නේ, දුවන්නේ, පනින්නේ, ඉරියව් පවත්වන්නේ භූමියේ. ගස්කොළන් වැඩෙන්නේ භූමියේ. ඒ වගේ තමයි සියලු කුසල් දහම් වැඩෙන්නේ සීලයේ නැමැති භූමියේ. එහෙනම් අපිට භූමිය ඕන. ඒ නිසා සීලය වෙනුවෙන් මාංශ වෙන්න ඕන කියන කාරණාව මේ කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වැදෙන්න, නිවන් මාර්ගයේ වැදෙන්න වෙන එකම කරුණක් නැහැ කිව්වා. ඡන්දේ තරම්, කැමැත්ත තරම්. ඒ නිසා කැමැත්තක් ඇති කරගන්න පින්වතුනි මමත් මේ නිවන් මාර්ගේ පුරුදු කරන්න ඕන, බුද්ධ ශාසනය පිහිට ගන්න ඕන කියලා. අපිට මහා සම්පතක් ලැබුණා. මෑත යුගයේ පින්වතුනි කාලිංග මාර්ගකින් කාලිංග මාර්ග මේ මුළු බුද්ධ ශාසනයම ලංකාව විනාශ කළා. සිංහල කියන මිනිස්යන්ගේ අතපය කැපුවා. විහෙර විහාර කැඩුවා. ස්තූප කැඩුවා. දහම් පොත්පත් ගිනි තිබ්බා. ඊට පස්සේ විනාශ වුණා යంత్ర මන්ත්‍ර තంత్ర නක්ෂාස්ත්‍ර ඔය වගේ ගොඩක් දකුණු ඉන්දිය දේවල් මේ සමාජයේ වැපුරුවා. ඊට පස්සේ ගොඩක් මේ අර තිසරණේට දිවි පුදලා නිවන් මාර්ගයේ ගමන් කරමින් හිටපු පරිසරය සම්පූර්ණයෙන් විනාශ වුණා. මේ විදිහට එදා වැටිච්ච වැටිල්ල අවුරුදු 800ක් තිබ්බා. එදා ගරා වැටිච්ච සෑයවල්, එදා විනාශ වෙච්ච ස්තූප අවුරුදු 100 ගානක් ප්‍රතිසංස්කරණය වෙන්නේ නැතුව ගරා වැටිලා තිබ්බා. ඊට පස්සේ නුවර යුගයේ වෙනකොට උපසම්පදාව නැහැ. ඊළඟට බණ දහම් දන්න කෙනෙක් නැහැ. පන්සිල් රකින්නේ නැහැ කියනවා සිවුර දාගත්ත කෙනා. ගණින් වහන්සේලාගේ යුගයක් බිහි වුණා. දරු පවුල් තියාගෙන ඉන්නවා වලව්වක් වගේ. ඒ වගේ යුගයක් පාංශු කුලෙට සිවුර දාගෙන ගිහලා එතන මොකක් හරි චාරිත්‍ර ටිකක් දකුණු ඉන්දිය ක්‍රමයට කරනවා. එතකොට ඒ හැර වෙන මොකක්වත් නැතුව තිබ්බ යුගයක ආපහු ටික ටික ටික ටික ටික ටික ටික මේ බණ දහම් කතා කරන්න ගත්තා. සරණංකර සංඝරාජ්‍යරුණ වහන්සේ උපසම්පදාව ලංකාවට රැගෙන ආව නැවත. ටික ටික උපසම්පදා සංඝය බිහි වුණා. ඊට පස්සෙත් ඇවිල්ලා අපිට අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ නැක නිමිති කේන්ද්‍ර මේ වගේ සමාජෙ පිරිලා ගියා. මිනිස්සු නිකන් අනිත් ඇයිට අනවින කරනවා, කුඩි වින කරනවා, කීක දේවල් වලින් පිරිලා ගියා. නිවන් දකින්නවා කියන එක මෛත්‍රී බුද්ධ ශාසනය ගැනමයි කතා කළේ. ඒතර මෛත්‍රී බුද්ධ ශාසනය ගැන කතා කරන මිසක් අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියලා කවුරුවත් කතා කරන්නේ නැහැ. ආන් මේ වගේ යුගයක තමයි බුද්ධ ශාසනය නැමැති ශෑය අඳුර වෙලා තියෙනකොට ඒ ශෑයෙ මළුවේ දැල්ලපු විශාල පහනක් වගේ තමයි ලොකු ස්වාමීන් වහන්සේ පහළ වුණේ. ඒ පහන් එළියෙන් අපිට ස්තූපේ පේනුණා. අපිට ස්තූපේ පේනුණා. ඒ පහන් එළියෙන් තමයි අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ. මම ඔබට බණ කියන්නේ ඒ පහන් එළියෙන්. අපිටත් අපේ කටවල් වලින් බණ කියන්න ලැබුණා. අපේ ඇස් වලින් ත්‍රිපිටකය බලන්න ලැබුණා. ඔබගේ සවන්පත් වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු රහතන් වහන්සේලා හදවතින් දරාගෙන ආපු බණ පද ලැබුණා. අපේ අත්වලින් විහෙර විහාර ස්තූප සෑයවල් කෙරුණා. දහඩිය මහන්සේ මිනිස්සු හරි හම්බ කරපු ධනේ වස්තු ස්තූපවල නිදන් වුණා. කුලදරුවෝ පැවිදි වුණා. සිය ගණන් සංගරුවන කසාවත් දරාගෙන යනවා අපිට දකින්න ලැබුණා. ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා ස්තූපයකට ඉසින ලද සමම් මල්නේ සුදෝසුදු වස්ත්‍ර වලින් ස්තූප වඳිනවා දකින්න ලැබුණා. දැන් හැම ගෙදරකම බණ පදත් ඇහෙනවා. බණ පදත් ඇහෙනවා. මේ ඔක්කොම කළේ එක්කෙනෙක්. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. නාන්සේ අපිට කුසල් අකුසල් ගැන කියලා දුන්නා. හොඳ නරක ගැන කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේගේ මිහිරි බණ පද අපිට කියලා දුන්නා. මේ දහන් වැඩසටහන කරන්න උනත් මෙසේ කරන්න කියලා අපිට ආශිර්වාද කළා. අනු අපිට මේ ගුරුහරුකම් ලබා දුන්නා. ඒ නිසා අපි මේ කාරණාව සිහි කරන්න උන අපිට මේ සම්පත්තිය ලැබිච්ච තැන. නිරන්තරයෙන් මේ දහමේ පිහිට ගන්න අපි මේ කෙලෙහි ගුණේ තියන්න ඕන. නැත්නම් බුද්ධ ශාසනය අපිට දිනුවා කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මොහොතක් පහතා රැස් වෙන සියලු පින් අපගේ ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායසම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද බෝධිපාශික ධර්ම දියුණු කර ගැනීම පිණිසම මොහොතක් පාසා මේ සකල ලෝක සත්‍යා තුලින් රැස් වෙන පින අනුමෝදන් වී ඒ ගුණධර්ම නිවන් මාර්ගයේ පුරුදු කරගෙන ශාසන පිහිට ලබා ගන්නට වාසනාව ලැබීවා. සාදු සාදු සාදු.